ගැනීම දැඩිද ගැනීම ඇලීමයි කියනු ලබන දැඩි ගැනීම කාම උපාදාන එහෙමයි තේරුම් ගන්නට පිළිවෙත ධර්ම වශයෙන් නම් ලෝභයම තප දැන් මේක අප තේරුම් ගෙන සිදෙනවානේ ලෝභයයි කියන විදිහ ලෝභයේ තරාතිරම් පිළිවෙත තරාතිරම් කියන්නේ එහි ප්‍රබල දුබලකම් පිළිවෙනවානේ ඇතැම් ලෝභයක් බොහොම සුළු එකක් කුඩා ලෝභයක් දැන් කෙනෙකුට කියෙත හැකි සමහර ආහාර පාන පිළිබඳව වුවත් යම්කිසි ආහාරයක් ගැන කතාවක් ඇති වුණොත් කෙනෙක් කියන්නට බැරි නෑ මම ඒ කෑමට ආසයි සමහර විටක ඒ ආසයි කියපු එක ඒක පස්සේම දුවගෙන යන එය නැතිවම බැරි විදිහේ දෙයක් වශයෙන් කරන ආසාවක් නෙවෙයි බුදු ඒකෑමට තමා කැමති ඒකට තමා ප්‍රිය කරනවා ඒ නිසා තමයි ඒ ආහාරයේ ඇලෙන බවක් තිබෙනවා නමුත් ඒක දැඩිව ඇලීමක් නෙවෙයි සමහර විටක කෙනෙකුට ඇතිවන්නට පුළුවන් ඒ ආහාරයේ පිළිබඳව දැඩි ඇලීමක් ඒක නැතිවම බැරි විදිහේ ඇලීමක් ඒකයි අර කලින් කී ඒ ආහාරය පිළිබඳව තිබෙන ආශාවයි ආශාවයෙන් නම් එකක් වුණාට එයි තිබෙන සත්ව වශයෙන් කලකම විද සමානම එනිසා තමයි තම ඇතැම් විටක අපිට කතා කරන්නට වන් ආහාරයේ ඍජුකම කියන්නේ ආහාර ගේධය කියන්නේ ආහාර ගේධය ගේධය කියන එක දැඩි ආසාව බලවත් පතල ආසාව ඒක සිතින් ඒ තරම් මේකෙන් අත්හැර ගන්නට පුළුවන් ආසාවක් නෙවෙයි සමහර විට මැරෙන වෙලාවේදී ඒ ආසාව මතුවලා එන්නට බැරි නෑ අසුවල් දෙක කන්න බැරි වුණයි එහෙම ආසාවට නැගෙන්නට බැරි නෑ අන්න ඒ විදිහේ ආසාවන් කාටවත් හොඳ නෑ නේ සාමාන්‍යයෙන් කලකන විට ප්‍රසජන සංකාමය ආසා කියන ලෝභය ඒ වගේම විරුද්ධ වන ද්වේෂයක් කියන මේ දෙකට වරින් වර වැටෙන සංකාමය ඇතැම් විටක ලෝභය ඇතැම් විටක ද්වේෂය ඒවා ඇතිවක් එහෙම ඇතිවෙතත් ඒ ලෝභයයි ඒ ද්වේෂයයි හැම විටම බොහොම බරපතල ආකාරයෙන් ඇති වෙනවා නෙවෙයි. එහෙම ඇති වෙනවත් නෙවෙයි. ධර්ම වශයෙන් කලකන විට නම් ලෝභයයි ද්වේෂයයි තමයි. ඒ ඇති වෙන ද්වේෂය කෙනෙකු මරන්නට, කෙනෙකුට ගහන්නට, කෙනෙකුට බනින්නට තරම් සේ ඇතිවන්නා වූ ද්වේෂය එහෙම විතරම කෙනෙකුට ඇතිවන්නේ නැහැ. බොහෝ දෙනෙකුට එහෙම ඇතිවන්නේ නැහැ. නමුත් ද්වේෂය ඇති වෙනවා. යම් යම් කරුණක් ඉදිරිපත් වුණාම Taman නොකමැති දෙයක් ඒ නොකමැති අරමුණෙහි දැන නගිනවා. නොකමැත්ත. ඒ නොකමැත්ත වශයෙන් උපදින්නේ කුමක්ද? ද්වේෂය. ද්වේෂය. ඒකේ තරාතිරමක් තිබෙනවා. ඒක බොහෝම සත්ව වශයෙන් කලකන විට දුර්වල ද්වේෂය. ඊට ප්‍රබලව පැන නගිනවා එක සමහර විටක මුලදී මේ එතරම් බලවත්ව ඇති වූ ද්වේෂය සමහර විටක ඒ කාරණය පිළිබඳව නැවත හිතන්නට කල්පනා කරන්නට කලකන්නට ගියාම මේ ඒ ද්වේෂය බරපතල ඒ නිසා දැන් සමහර කෙනෙක් ද්වේෂයක් හටගත්තව ඒ හටගත් ද්වේෂය ඇති වෙලා නැති වෙන්නට ඉඩ හරින්නේ නැතුව නැවත නැවතත් ඒ ද්වේෂයම උපදවා ගන්නට ගියාම සමහර විටක මුළු දවසම ඒ ද්වේෂයටම ගත වෙනවා මුළු දවසම ගත වෙනවා ද්වේෂයට ඉවරයක් නැහැ කතාව මේ ප්‍රතෝන්සියක් නැතුව කතා කරනවා කියන්නේ ද්වේෂයේ විගතම ගෙන යනවා. එහෙම අවස්ථාවක්. ලෝභයේ පිළිබඳවත් ඉඳන එහෙම අවස්ථාවක්. ඉතින් ඒකකයි කියන්නේ මේ අවදිව සිටින බව ඇති කරගන්න. අවදිව සිටින බව හිතන්නේ සිහියෙන් යුතුව සිටින බව. ඒක ඇති කරගන්න. එහෙම නැත්නම් මේ ධර්ම තමන්ගේ සංකාමී උපදිනවා. මේ මොකද එහෙම උපදින්නේ? ඒ ඉපදිය හැකි ශක්තිය අප තුළ අප්‍රහීනයි. අපි නැති කරලා නැහැ. ඒ ලෝභය උපදින්නට හැකි බව අපට තිබෙනවා. ඒ නිසා ඒ ලෝභය කවරාකාරයකින් හෝ ඇතිවන්නට හැකි ශක්තියක් තිබෙනවා. ධර්ම වශයෙන් ලෝභය නම් ඒ ලෝභයේ ලේස මාත්‍ර වූ ශක්ති විශේෂයක් අත්තරය නැත්නම් විශේෂයෙන්ම මොන මාර්ගයෙන්ද ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ගයෙන් ඒ ලේස මාත්‍රයක්වත් නැති කරලා අත්තරලක් තුනී කරලන ඒ ගොරෝසුකම් නැති කරලා එහෙම කෙනෙකුට ලෝභය ඇති වෙනවා පමණක් නෙවෙයි ඒක අන්තිම උත්තරාමයට වුණද නැග යන්නට පුළුවන් ලෝභයක් ගන්නටත් ඉඩ තිබෙනවා. ඒක මේ ප්‍රත්‍යජන තත්වයේ ගැන කියන්නේ මේ කියන ලද කාමෝපාදාන, විච්ඡුපාදාන, සීලබ්බත උපාදාන, අත්තබාද උපාදාන කියන මේ හතරම පවත්නේ කවර සංතානියක යාසුත් ඒ ප්‍රත්‍යජන සංතානිය ප්‍රත්‍යජනයායි මේ හතරම තිබෙනවා. කාම උපාදානය, දික්ඛි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තබාද උපාදානය. ලෝභ දික්ඛි දෙක. ලෝභ දික්ඛි දෙක. මේ හතරම අභිජ්ජාවේ කාම උපාදානය අභිජ්ජාති ලෝභ වශයෙන් වෙනපත් නැහැ. අභිජ්ජා කියන දැන් අභිජ්ජාව එක අවස්ථාවලදී දක්වනවා. අභිජ්ජා අකුසල කර්මපත 10 පිළිබඳව කතා කරද විට මනක් කර්ම අකුසල මනක් කර්ම තුنين එකක් තමයි අභිජ්ජා. එතන අභිජ්ජා කියන්නේ අවිද්‍යා විෂම ලෝභෝ කියලා දැක්වූ ඒ ලෝභය. සාමාන්‍ය ලෝභය ගැන මෙලෙයි එතන අවිද්‍යා විෂම ලෝභය කියන්නේ නරකම ලෝභය. ඒ මක්කුපාද එහෙම කියන්නේ තමන් සංකේත දෙයක වුණත් ආසා කිරීම ලෝභයයි. තමන් සංකේත දෙයක. නමුත් අනුන් සංකේත දෙයක් තමන්ට වේලා කියා ඒ ලෝභයෙන් කලකනවා නම් හිතනවා නම් ඒක අභිජ්ජාව. අනුන්ගේ දෙයක වුණත් ආසාවක් තිබෙන්නට පුළුවන්. يعني යා අපි ගන්න තමන්ගේ රූප සම්පත්තිය ගැන කෙනෙක් ආසා කරනවා. තවත් කෙනෙකුගේ රූප සම්පත්තියක් ගැන ආසාව ඇතිවන්නට පුළුවන්. ලෝභය උපදින්නට පුළුවන්. ලෝභය කියන්නේ ඒක ප්‍රියයි මනාපයි කියා ඒ නිසා ඇලෙන ගතිය. ඇලෙන ස්වභාව. එහෙම ඇතිවන්නද පුළුවන්. නමුත් ඒ ඇතිවෙන ලෝභය, ඒ යමිතගේ රූපය කෙරෙහි ඇතිවන්නා වූ ලෝභය ඒ කතාවේදී නැත්නම් කර්මගත කතාවේදී අවිද්‍යා යමෙන් දැක්වි ඒ අවිද්‍යාවට අන්තර්ගත වන්නේ නැහැ, ඇතුළත් කරන්නේ නැහැ. ඒ රූප සම්පත්තියෙන් යුක්ත කනත්තා හෝ කනත්තිය වෙනත් කෙනෙකු අයත් නම් ඒ තැනැත්තා මත දේවා මත් කියලා තමා පැත්තට නම්වා ගැනීම හරවා ගැනීමට ඇතිවන්නා වූ ආකාර තමයි එතන අභිජ්ජා. ඒකයි ඒකට විෂම ලෝකෝ. එතන විෂම ලෝකෝ. ඒ හැමතැනදීම අභිජ්ජා කියන විට වැඩි වශයෙන් ගන්නට තිබෙන්නේ ඒ තේරුම. ඒ ධර්ම වශයෙන් ගන්නවා නම් අභිජ්ජාව ධර්මයක් වශයෙන් පෙන්වන්න දෙයි කියොත් ඒ ධර්මයේ කුමක්ද ලෝභය? ඒ ලෝභයේ ඒ ඒක ලෝභය කියන ඒ ධර්මය හැටියට ලෝභය කියලා වෙන් කරන්නේ ඇයි? එයි තමයි තිබෙන්නේ ඇලෙන ගතිය, ඇලෙන ස්වභාවය. යම් ධර්මයක ඇලෙන ස්වභාවය වේද නැත්නම් ඇලෙන ස්වභාවයේ කියන්නේ යම් ධර්මයකට නම් ඒ තමයි ලෝභය. ඉතින් මේ ලෝභය ඇලෙන ආකාර ඒ ඇලීමට අරමුණු වන ධර්ම වෙනස් වෙන්නද? ඒ වෙනස් වන ධර්මයන්ගේ අනුව ඒ ලෝභය පිළිබඳව කියන්නට වෙනවා. මේ ලෝභයයි මේ අභිජ්ජාව. එහෙම කියන්නේ. ළමක් පිළිබඳව ඇති වෙන ලෝභය ලෝභය. නමුත් ඒ අන්‍ය කෙනෙකුන්ට අයබ්බය සමන්ත වේවා කියන ඒක අචේතනික සචේතනික. අචේතනික කියන්නේ මේ සිත්පිට නැති වස්තුවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සිත්පිට ඇති සත්වයේ කෙනෙක් වෙන්නට පුළුවන්. ඒක මිනිසුන් ගැන පමණක් නෙවෙයි. අපි ගන්නේ කාටවත් අයිති හරකේ කෙලියෙක් කියන්නේ. බොහොම මේ සාමාන්‍ය එළියක් හරකෙක් වගේ නෙමෙයි. විගත් පෙනුම ඇති ජව සම්පන්න කෙනෙකුට හිතෙනවා මේ මට ලැබෙනවා නම් මං අයත් කරගන්නවා කියලා. ඒ සතා තමන්ට දෙවිලා ඒක අභිජ්ජාව. සතාගේ තිබෙන රූපකය ආදී දැන් කලකා ලෝභයක් සිදු ලෝභයක් උපදිනවා නම් ඒක ලෝභය. නමුත් මට වේවා ඒක අභිජ්ජාය. එතකොට මෙතන අභිජ්ජා කායගන්තේ කියලා කියන්නේ මෙතන ගන්නට තිබෙන්නේ අර විෂම ලෝභය තමයි. විෂම ලෝභය එන ධර්ම වශයෙන් ඒක ලෝභය. අභිජ්ජා කියන වචනේ මෙතන යොදලා තියෙනවා. ඒ ලෝභය ඒක අභිජ්ජාවක් වුවත් එහෙම නැත්නම් හුදු ලෝභයක් වුවත් එයි තිබෙනවා ශක්තියක් කුමකටද? මේ භවයන් ගැළපීමට ශක්තියක් තියෙනවා. මේ භවය හා ඊළඟ භවය කියන මේ දෙක සම්බන්ධ කිරීමේ ශක්තියක් ඒ ලෝභයට තිබෙනවා. තවත් විදිහකින් කියනවා නම් ඒ ලෝභය නිසා නැවත භවයක් ලබා දෙවලු ද්වේෂයෙන්පත් හේවයි. ව්‍යාපාදෝ කායගම්ක ව්‍යාපාදයක් කායග්‍රන්ථය. ඒ මොකද එහෙම කියන්නේ? ව්‍යාපාරයේ කියන්නේ ද්වේෂය. ධර්ම වශයෙන් ද්වේෂය. ව්‍යාපාද කියන වචනේ යොදන්නේ ඒතර මනක්කර්ම තුනෙන් එකක්. අකුසල මනක්කර්ම තුනෙන් එකක් තමයි ව්‍යාපාදය. ව්‍යාපාද කියන්නේ එතන ව්‍යාපාදය කියන්නේ අනුන් නැසේවා දැන සේවා කියන ඒකට මේ වරස්තු කිවිල්ල කියා සිංහල කරලා තිබෙන්නේ නැසේවා දැන සේවා කියා ඇතිවන ඒ සිටීම සිටිවිල්ල යකා. ඒක ද්වේෂයමයි. ද්වේෂයෙන් තිබෙන බොහොම නරක පැත්තක්. යමක එක්ක තරහ වෙනවයි, යමක් නිසා තරහව ඇති වෙනවයි කියන එක නරකයි. ඒත් අරතරම් නරක නැහැ. කවුරු හරි මේ ඒ තැනත්තාගේ ජීවිතය නැති වේවා කියලා හිතනවා නම් ඒක ඒ තැනත්තාට ඒ ජීවිතයේ පවත්නා කාලය තුලදී ඒ තැනත්තාට යම්තා සැප සම්පත් ලැබත හැකිද? ඒ සියල්ලම ඔහුට නැතිව යන්න කියන මේ තැනත්තාගේ ප්‍රාර්ථනයි. දැන් හිතන්නේ ඔය කාගේවත් දිවි තොර කිරීමේ කියන එක ඒ තරම්ම බරපතලවන්නේ ඒ තැනැත්තාට ලබන්නට තිබෙන හැම සම්පතකින්ම ඔහු ගුරන් කරනවානේ ජීවිතය නැසාලුන. ඒක මහා අපරාධයක්. ඒ කාටවත් අයිති නැති දෙයක්. තමන්ට දෙන්නට බැරි ජීවිතයක් තමන් කෙනෙකුගේ නැතිකම ඒක ලොකු වරදක්. ඉතින් ඒක හිතුවත් කෙනෙක් මෙහෙම මොහු ගැන සේවා කියන බොමුණා. අනේ ඒ නිසා ව්‍යාපාදිකය එතන වදාරනවා. ඉතින් ඒ සිටිවිල්ල ධර්ම වශයෙන් ද්වේෂය. ඒක ව්‍යාපාදයක් වුවත්, ද්වේෂයක් වුවත්, එහි තිබෙන ශක්තියක් නැවත භවයක් ලබා දෙන්නට හේතුකා මේ භවයෙන් ඒ භවය ගැට ගැසීම මේ ව්‍යාපාදයෙන් සිදුවන්නේය කියන අර්ථවත් ව ඒ කාය ධම්ප කියලා නම් කරති. ඇයි එහෙම දක්වා? ඒ ව්‍යාපාදයේ කියන ද්වේෂය හේතු කොටගෙන කරන ලද අකුසල කර්ම සිදෙනවා. ගරපතලම අකුසල කර්ම සිදු කරන්නේ ද්වේෂය නිසා භයානකම වෙනවා. දැන් පංචානම් කර්මයේ කර්මයේ කියන ද්වේෂය මූල ස්ථිතියයි. ඒ ද්වේෂ මූල ස්ථිතියෙන් එබඳු කර්මයක් කළාම ඒ කර්මයාගේ විපාකය වශයෙන් භවයක් ලබා දෙනවානේ. මොන භවයේද ලබා දෙන්නේ? දුර්ගති භවය. දුර්ගති භවය ලබා දෙනවා. එතකොට ඒ අභිජ්ජා කායගන්ත කියන එක ලෝභය, ව්‍යාපාද කායගන්ත ද්වේෂය, සීලබ්බත පරාමාස කායගන්ත ditthිය. සීලබ්බත පරාමාස කායගන්ත පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවලදී තමන් වහන්සේ වෙතට පැමිණි ඒ සීල ව්‍රතයන් කිරු ඇතැම් තවුසන්ට වදාරලා තිබේ. උන්වහන්සේ වෙතට පැමිණි කෙනෙක් අහනවා, තමා ගෝ ව්‍රතයයි රක්ෂා කරන්නේ, ගොනෙකු වගේ ජීවත් වන්නේ, ගෝ සීලය රකින්නේ, ගොනෙකු වගේ ක්‍රියා කරන ඒ ගෝ ව්‍රතේ. ඔහු කියනවා, තමන් රක්නා වූ මේ ව්‍රතය මේ සීලය නිසා තමන් විමුක්තියක් ලබනවා. මේ බව ගෞතමයන්ගේ අදහස ඒ පිළිබඳව කුමක්ද? ඒ කියන්නේ ඔබ වහන්සේ ඒ ගැන කුමක් කියන්නේ? ඇතැම් විට උන්වහන්සේ ඒ ගැන මගෙන් අහන්නට එකයි කියලා. පෙරත්ත කළාම උන්වහන්සේ වදාරලා තිබෙනවා, ඔය ඔබ රක්ෂා කරන ඔය ගෝසීලයේ උත්සාහ සිදුවන්නේ ඔබට මරණින් පස්සේ ගවයන් අතර උපදින්න, ගොනෙක් වෙලා උපදින්න. එහෙම නැත්තම් නිරේ. තමන්ගේ සීලබ්බත පරාමාසය කියන මේ වැරදි දෘෂ්ටියේ පිහිටා ඒ සීල ව්‍රතේ රකින්නේ ගොනෙක් වෙන්නට නෙවෙයි. වැරදි දෘෂ්ටියක් ඔහු අරගත්තා. ඒ මොකද? ඔවුන් පලකන හැටියට සත ලබන්නට නම්, ඒ කියන්නේ විමුක්තියක් ලබන්නට නම්, තමන් අතීතයේ සිට කර තිබෙන සියලුම පව් දෙවා අවසන් කරන්නට ඕනේ. අලුත් පව් අලුත් කර්ම රැස් කිරීම නවත්තන්නට ඕනේ. එහෙම දෘෂ්ටියක් ඔවුන්ට තිබෙනවා. කියන්නේ අතීතයේ කර තිබෙන ඒ පාප කර්ම වලට විපාක විඳලා අවසන් වෙන්න ඕනේ. ඒක ඒවා අවසන් කරන්නට ඕනේ මේ ජීවිතේ. අලුත් පාප කර්ම අලුත් කර්ම රැස් නොකර ඉන්නට ඕනේ. ඒ සඳහායි ඔවුන් මේක කරන්නේ. නමුත් ඒ කිරීමෙන්ම ඔවුන් අලුත් පාප කර්ම රැස් කරනවා. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව, දිට්ඨිගත සංපයුක්ත සිත්‍යතිව කරන මේ ක්‍රියාවලින් ඔවුන් අලුත් කර්මයි රැස් කරන්නේ. අලුත් කර්ම. අර පරණ කර්මවලට විඳිනවායි කියලා ඔවුන් මේ විඳින දුක පරණ ඒවා දිවා අවසන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව ඔවුන්ගෙන් හොඳට ප්‍රශ්න කරලා ඔවුන්ට කරුණු පහදා දීලා තියෙනවා. අනේ දෝ සීල වෘත සමාදාන, සීල වෘත සමාදාන රකින්නවා මේ දෘෂ්ටියේ පිටා. ඉතින් ඒ හේතු කොටගෙන ඔවුන්ට සංසාරයෙන් මිදීමක් වේද? දැන් මේ බලාපොරොත්තුව මිදෙන්නේ නැහැ. නමුත් මිදෙන්නේ නැහැ. නැවතත් ඔවුන් සසරටමයි යන්නේ. ඒ කියන්නේ සසර පරිපරම. ඒ සතරක සත්‍යයන් අල්ලා ගැට ගැසෙන ධර්ම හැටියට ඒ ලෝභ දිට්ඨි, ලෝභ ද්වේෂ දිට්ඨි කියන මේ තුන බුදුරජාණන් වහන්සේ කායගත වශයෙන් වදාරලා තිබෙනවා. ඉදං සච්ඡාබින්දේස කායගතේ කියන සියලුම දෘෂ්ටි වලින් නම් කිසි එකක් අල්ලාගෙන ඒ තමන් ගත්තේ ඒ දෘෂ්ටියම තමයි ඇත්ත. අනිත් යල්ලම දොරුයි. මෝගය කියන්නේ හිත් කියන දේ. මෝගය කියන්නේ හිත්. ඉදමේව සත්‍යං මෝගමඤ්ඤං. මේමයි ඇත්ත, අනිත් ඒවා හිත්, අනිත් ඒවා බොරු. එලා ඒ දැන් ඉතින් එබඳු වැරදි දෘෂ්ටියක ඇත්තක්ම නම් ඒක දෘෂ්ටියක් වෙන්නේ නැහැ. ඇත්තක්ම නම් ඒක නැත්තම් මේ අල්ලාගෙන සිටින්නේ ඇත්තක්. ඇත්තක්ම ගන්නවා නම් ඇත්තසේ ඒක දෘෂ්ටියක් නෙවෙයි. එතකොට ඒක සම්මත දෘෂ්ටිය. නමුත් මේ වැරදි එකක් හරි කියලා අල්ලාගෙන ඉන්නේ. ඒ දෘෂ්ටිය වැරදි, මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ ඒ ධර්ම හතර. මෙතන උපාදානවලදී කාම උපාදානයේ ඉන්නේ ලෝභය. එතකොට ඒ කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්ථවාද උපාදාන කියන මේ ධර්ම උපාදාන වශයෙන් හතරක් වූ ධර්ම වශයෙන් දෙකක් වූ ඒ ධර්මයන්ගෙන් ඉවනේ ගැඩිව ගැනීම, ගැඩිව අල්ලා ගැනීම කියන එක. ආදාන කියන්නේ ගැනීම. උපාදාන කියන්නේ ගැඩිව ගැනීම. ඒතකොට ගැනීම කරන්නේ කුමකින්ද? අතින් නෙමෙයි. මේ උපාදාන කියන මේ ධර්මයන්ගෙන් කරන්නේ ගැඩිව ගැනීම. ඒතකොට ගැඩිව ගැනීම කියන්නේ අරමුණු වශයෙන් ගැනීම. මේ ධර්ම ලෝභ දිට්ඨි. ඒ ලෝභ දිට්ඨි දෙක සිත්වලයි ලැබෙන්නේ. මේ ලෝභයයි දිට්ඨියයි චෛතසික දෙක. ඒ චෛතසික දෙක ලැබෙන්නේ ලෝභ මූල දිට්ඨිගත සම්පයුක්ත සිත්වල. ලෝභය පමණක් නම් ලෝභ මූල සිත් අටෙහි. සිත් අටෙහි කාම උපාදාන කියන දෙනකුන්ට මේ ස්කන්ධ පංචක කරන ඇල්ම ආශාව පවත්වන්නට පුළුවන් දිට්ඨියෙන් තොරව. දිට්ඨියෙන් තොරව පවත්වත හැකි. දැන් භෞතික දිට්ඨියනවා නම් අපි ගන්නේ කෙනෙක් සෝවාන්. සෝවාන් වූ ඒ පුද්ගලයාට දිට්ඨිය නැහැ. ඒත් ලෝභය තිබෙනවා. ඒ ලෝභය සමාජයේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව අල්ලා ගැනීමක් තිබෙනවා. ඒක නැතිකලේ නැහැ තාම. කාමෝපාදානෙ කියන මේ ලෝභය පවතින. දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්ථවාද උපාදාන කියන ඒ තුනම නැහැ. ඒ තුනම නැති කර. ඒ ලෝභය තිබෙනවා. ලෝභය තිබෙනවා. ඒ ලෝභය උපාදාන වශයෙන් තිබෙනවා. ඒ නිසා තමන්ගේ කන්ද පංචකයට ආසක ආසාව පවති. ආසාව නැති කලේ. ඒ කාම උපාදානයේ කිය ලෝභයත් දික්ඛි උපාදාන කියලා ගන්නෙ කුමක්ද? ඒක ඊළඟට සලකන්නේ තෝ මොකක්ද දික්ඛි උපාදාන? සීලබ්බත උපාදාන, අත්ථවාද උපාදාන කියා දෙකක් වෙනම තිබෙන නිසා දිට්ඨි උපාදානය කියන්නේ කුමකටද කියලා සලකන. එතන දිට්ඨි උපාදානය කියා දක්වා තිබෙන්නේ බොහෝ තැනක දසවස්තුක විද්‍යාව. නත්ති දින්නම්, නත්ති දිට්ඨං, නත්ති උතං, නත්ති සුඛත දුක්ඛතානං කම්මානං කලං විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා උපපාතිකා, නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා, යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං කයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති. යම්ෙන් දැක්වෙන දස වස්තුක විද්‍යා දෘෂ්ටිය දික්ඛි උපාදාන වශයෙන් වදාපත් දක්වල. එතකොට එය කම්මස්සගත සම්මාදිට්ඨියට ප්‍රතිවිරුද්ධ වූ මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා නේ. ඒක ප්‍රතිවිරුද්ධ විරුද්ධයි මිත්‍යා. නත්ති දින්නම් නත්ති විත්තන් නත්ති විතන් යන දෙන දීන් පිළිබඳව දාන ආදාල දාන යාග වශයෙන් පවත්වන ඒ වගේම ඒ යම් යම් ආයත පඳුරු වශයෙන් යවන ඒ දීන් කියන දාන ඒවා තමයි නත්ති දින්නම් නත්ති විත්තන් නත්ති විතන් කියන මේ දක්වල දම් දීමෙන් ඵලයක් විපාකයක් නැති වෙනවා. මහා විශාල යාග වශයෙන් පවත්වන දම් දීමෙන්ද එහෙම ඵලයක් විපාකයක් නැහැ. ඒ දම් ලැබීමට සුදුසු ප්‍රතිග්‍රාහකයන්ට ඒවා යැදීමෙන් දෙනගොස් සිටීමෙන් ඇතිවන විපාකයක් ඵලයක් විපාකයක් නැත්තේ. දානය තමයි ඒ සම්බන්ධය. අනිත් එක නත්ති අයං ලෝක නත්ති සුඛත දුක්ඛතානං සම්මානං ඵලං විපාකෝ කියන හොඳ කර්ම සුඛත කියන්නේ පිතෘක දුක්ඛත කියන්නේ නරක. ඒ කියන්නේ තින්පව් සුඛල් අකුසල් කියන මේ වායේ ඵලයක් විපාකයක් මත්යයන් ලෝකෝ නිලවත්ත්‍යා එකක්ම ඒ ගැන දෙන දෙන ලෝකවල ඉඳ සිට වෙලා මේ ලෝකයට එනවයි කියා එකක් නැත්තේ. ඒ වගේම පරලොවේ කියා එකක් නැත්තේ. ඉදෙහි සිට තවත් තැනක මෙරි උපදිනවයි කියන එහෙම එකක් නැත්තේ. මෙලෝකියායකක්ද පරලෝකියායකක්ද නැත්තේ. නත්ති මාතා කියන්නේ මවට උපකාර කිරීමෙන් හෝ එහෙම නැත්නම් අපකාර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ට විපාකයක් හෝ අනිෂ්ට විපාකයක් නැත්තේය. එසේම පියාට සැලකීමෙන් හෝ නොසැලකීමෙන් පියාට විරුද්ධව නැත්නම් පියාට අතවර කිරීමෙන් හෝ ඇතිවන්නා වූ ඉෂ්ට විපාක හෝ අනිෂ්ට විපාකයක් නැත්තේ. කලකීමෙන් හෝ නත්ති සත්තා ඕපපාතිකා කියන්නේ ඒ පිටියට අනුතුරුව ලැබෙන ප්‍රතිසන්ධියක් නැත්තේ කියන ඒක එකක්. තව තේරුමක් වෙනවා ඕපපාතිකේ කියන පත්‍රයෝ නැත්තේ. අනිත් එකයි නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා ආදි වශයෙන් දක්වන්නේ ඒ මේ ලෝකයෙහි තමන්ගේ විශිෂ්ට නුවණින් මේ ලෝකය පිළිබඳව දැනගෙන මේ ලෝකයක් අන්‍ය ලෝකයක් තමන්ගේ නුවණින් දැනගෙන ඒවා පිළිබඳ ලෝකයාට ප්‍රකාශ කරන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත. ඒ වගේම මේ සියල්ල දැනගෙන වදාරන සම්යක් සම්බුදුවරු නැත්තේ ධම්ම ඒ දුක. ඒකයි මේ දික්ඛි උපාදාන කියන එකට ඇතුළත් කොට ගන්නවා. දික්ඛි උපාදාන. සීලබ්බත උපාදානය කියන්නේ අර කියන ලද සීල වෘත අජ සීල ඒ අජ වෘත ගෝ සීල ගෝ වත් කුක්කුර සීල කුක්කුර වත් කියලා එහෙම දක්වනවා. ඒකට ඒ අජ සීලය සමාදන්ද වූ කෙනෙක් ගැන ඒ කරත්තා එළුවා ජීවත් වෙන ආකාරයෙන් ජීවත් වීමයි ඔහුගේ සීලය. ඒ සඳහා ඔහු පවත්වන ක්‍රියා තමයි ඒ වෘතය. එළියක වශයෙන් නම් ජීවත් වීම තමන් තෝරගත්තේ මොනවාද? මේ කෙලෙස් නැති කිරීමට විමුක්තිය ලබන්නට කෙලපව් වල විපාක විඳලා අවසන් කරන්නට සහ අලුත් පව් රැස් නොකරන්නට තමන් තෝරාගත්ත මග තමා එළුවෙති හැටියට කල්ගෙරි ඒක තෝරලා. තවත් කෙනෙක් ගොනෙකු වශයෙන් ගොනෙකුගේ ක්‍රියාකලාප. තවත් කෙනෙක් කුක්කුර බල්ලෙකුගේ. තව අයිත වෙනත් තව අය සිටිනවා. ඒ වෘත සමාදාමයේ ඔවුන් සලකන හැටියට පංච තාපයෙන් කැවීම කියන්නේ. පංච තාපය කියන්නේ පස් පැත්තකින් කරන ශරීරයේ කැවීමක්. ශරීරයේ මේ ශරීරයේක දිවි ගින්නෙන් ශරීරය කවනවා. අහසින් එදෙන උඩින් ඉරු රැකීම. ඉරු රැකීම තවා ගන්න. අවතින් වතේම දිවි මැලේ වතේම දිවි මැල ගතා. වතේම දිවි මැල ගතාද ඒ නැදට වෙලා මහා දවාලේ කෙලෙක් තවන. ඔහු තවන්නේ නම් ශරීරය. නමුත් හිතාගන්නේ ඒ හේතු කොටගෙන කෙලෙක් කැදෙනවා. කෙලෙක් පාන. සමහර කෙනෙක් ඒ කෙලෙක් හොදලා අරිනවා. පව් හොදලා අරිනවා. ඒ කොහොමද හොදලා අරින්නේ? ගංගා සුද්ධ ගංගාවක බහලා සුද්ධ ගංගා කියලා කලකල කියනවනේ. ඔය ගංගා නම් නදිය ගංගා නම් නදිය සමහර ඒ ගංගා දෙකේ වතුර එකතු වෙන තැනක් බොහෝ ජල දක්වාම වතුර යටට තිබෙන පරිදි වතුරේ ගහලා සිටිනවා. ඉදිරිපාන් දින් එහෙම අවස්ථාවලදී සමහරව අහල තිබෙනවා. ඒ එක්ක මිනිකාරියක් දාපියක් ගෙදර වැඩ කරන ඉදිරි පාම්බර ඈත්ලා වතුර දෙන්න ගෙදර. යනකොට දකින්නට ලැබුණා මේ කෙනෙක් දැකලා හුවා. අනේ මොකද කරන්නේ? මම නම් මේ දෙවිල දෙවිල මේ ආවේ මේ එන්න කැමැත්තකින් නම් නෙවෙයි. හැබැයි මම වතුර නොදෙන්නේත් මට මගේ ස්වාමි දුවගේ එව නැත්තම් ඒ මගේ ස්වාමියාගේ දුකකට කන්න. ඒ නිසායි මම මේ ආවේ මේ ඉදිරිපාන්දර දෙවුල වෙලා සීතලෙන් වතුර දෙන්න. ඔබ මේ ඒ සීතල වතුරේම දැහැලා මොකද කරන්නේ? නැදෙන්නේ බව පෞසෝදා හරි. පෞසෝදා කියලා ඈ පුදුමයට පත් වෙනවා. එහෙනම් ඔය ගඟේ සිටින තව සතුන් ඉන්නවා. මාළුවෝ, කැටිදියෝ. ඒ සතුන්ගේ කිසිදු පවක් ඉතිරි වෙලා නැතිව ඔක්කොම ගිහින් යන්න ඇතිනො. කන්නත් තේදෙන. ඊළඟට කියලා කියනවා ඔය පෞසේදී යන අතරම ඔබ පෙර තිබෙන පිළිත් හේදිල යන්නට බැරි කියලා. ඒක ඇත්ත බලන්න ඒ දෘෂ්ටියේ වැරද්ද. ඒ දෘෂ්ටි ගත්ත එකනාට තෙරෙන්නේ මේ ක්‍රියාවෙන් පෞසේදී යන්නයි කියන්නේ. පෞසේදී. බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව ඔය සෝදන්නේ කුමක්ද? අපි බලමු. ඒ සෝදන හේදීමට අපි එන්නේ ඔහුගේ හිතද? හිත හේදිලා යන්නේ නෑ. හිතේ තිබෙන මොනවත් හේදෙනවයි නෑනේ. මේ ශරීරයේ පිටපැත්තේ වතුර ගහගෙන යන එක නෙකරෙන්නේ. ඒකෙන් ඇඟ හේදෙනවයි කියත හැකි ඕකම. ඇඟ හේදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව එහෙම හේදීමකින් මේ කෙනෙක් පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු වෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපිරිසිදු වෙනවා කියන්නේ ශරීරයේ අපිරිසිදු වීම නිසාමද? ශරීරේ නම් අපිරිසිදු එකක්මයි. මේ අපි පිටත්තරව පිරිසිදු කළා. අභ්‍යන්තරයේ අපිරිසිදු එකක් අපිරිසිදු දේවලින් යුක්ත. දුර්ගන්ධය හමන දේවලින්මයි ශරීරයේ මේ හැදිලා තිබෙන්නේ. ඇතුළ තිබෙන්නේ ඔක්කොම දුගඳ හමන දේවල්. ඒ නිසා ඒ ශරීරයක් කෙනෙකුගේ පිරිසිදුයි කියලා වචනේ පරිසමාප්ත්‍යර්ථයෙන් කියන්නට බෑ. පිරිසිදු නැති නිසා තමයි කොතෙකුත් අපට පිරිසිදු කරන්නට වෙලා තියෙන්නේ. අපිරිසිදු නිසා සෝදන්නට මේ තෙල් ගල්වන්නට ඔයාට මේ වැඩ මේ පිළිබඳව කරන්නට වෙලා තියෙන්නේ ශරීරය අපිරිසිදු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මහත්ගේ ධර්මයට අනුව පින්නම්නේ කොමක්ද රූපේන සංකිලිත්තේන සංකිලිත්තං කිමානව රූපේ සුද්ධේ විසුද්ධංති අනක්ඛාතං මහේස්සං. ඒ උන්වහන්සේගේ ධර්මයට අනුව ව්‍යාපිතන ගාථාවක්. ඒ කියන්නේ රූපේන සංකිලිත්තේන රූපය කිලුතු වීම නිසාම සංකිලිතු වීමෙන් රූපේන සංකිලිත්තේන සංකිලිත්තංති මානව මේ සත්වයෝ කිලුතු වෙනවා යක්ියා සංකිලිත්තංති මානව රූපේ සුද්ධේ විසුද්ධංති රූපය පිරිසිදු වීම නිසා රූපය පිරිසිදු කර ගැනීම නිසා සත්‍යය පිරිසිදු වෙනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාලේ නැද්ද? ඒක ඒක. ඒක ශරීරය අපිරිසිදු වීම නිසා සත්‍යය අපිරිසිදු වෙනවායි ශරීරය පිරිසිදු කර ගැනීම නිසා සත්‍යය පිරිසිදු වෙනවායි කියා බුදුරජාණන් වහන්සේ වදාරා නැත්. ඊළඟට එන ගාථාවෙන් දක්වන්නේ චිත්තේන සංකිලිත්තේන සංකිලිත්තංති මානවා චිත්තේ සුද්ධේ විසුද්ධංති ඉති වුත්තං මහේසින. චිත්තේන සංකිලිත්තේන සංකිලිත්තංති මානවා චිත්ත කිලුතු වීම නිසා සත්වයෝ කිලුතු වෙනවාය. සිත පිරිසිදු කර ගැනීම නිසා සත්වයෝ පිරිසිදු වෙනවායි යානම් බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඒකයි සත්‍යය. ඒක සත්‍යය. ඒ නිසා උන්වහන්සේගේ අනුශාසනය වචන තුනකින් වදාරනවා නම් දක්වනවා නම් නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඒක දක්වනවා නම් කියන්නට තිබෙන්නේ සබ්ද පාපස්ල අතරනම් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. සචිත්ත පරියෝදපන තම සිතේ හත්පසින්ම පිරිසිදු කිරීම. ඒකම් සිද්ධාන්තා. එතකොට සිත පිරිසිදු කිරීමෙනුයි මේ විසුද්ධිය දැන් එන්නේ සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. මේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍තික්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානයක් වදාය. ඒ කුමක් කරන්නේ? ඒ සතිපට්ඨානිය වදාරලා තිබෙන්නේ ශරීරය පිරිසිදු කරගන්නට නෙවෙයි. එයින් වදාරලා තිබෙන්නේ සිත පිරිසිදු කරගන්න. මොකද සිත පිරිසිදු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සිත අපිරිසිදු වෙන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්න. ඒ කියන්නේ අපිරිසිදු වෙන ධර්ම සිත අපිරිසිදු වන යම් ධර්මයන්ගෙන් නම් ඒ ධර්මයන් දුරු කරන්නට නැති කරන්නට පළවා හරින්න. එහෙම කොටයි සිත පිරිසිදු කරන්නේ. එනේ ඒ කරන්නට තිබෙන සතර මාර්ග ඥානයන්ගෙන් සතර මාර්ගයන් විස්තර කරා සිත පිරිසිදු. එයයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ සිත පිරිසිදු කරගන්නා ක්‍රමය උන්වහන්සේ වදාළා. කෙනෙකුට පුළුවන් තාවකාලිකව මේ දැන් අප කරන වැඩක් බඳු දැඩකෙයිලා කුසල් සිත් උපදවා ගන්නා වූ ක්‍රියාවක යෙදී ඒ කුසල් සිත් උපදන කාලය තුලදී අකුසල් වලට ඇතිවන්නට ඉඩ නොදී සිත පිරිසිදු කරගන්න. තවත් කෙනෙක් කසිනාදී අරමුණක්ගෙන භාවනා කරලා එයින් ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරිහි සිටින තාක් කල් නීවරණ ක්ලේශයන් දුරුකොට තැබීමෙන් සිත පිරිසිදු කරගෙන ඒ සිතේ සචිත්ත පරියෝදපනන් නෙවෙයි ආත්පසින්ම පිරිසිදු බවක් ඒ සිතෙත් නැහැ. මත්ිතාව ඒ සිත ඕනෑම වේලාවක අපිරිසිදු කම් තන නගින තත්වයට වැටෙන්නට පුළුවන්. ඉගෙනේ ධ්‍යානලාභියා ධ්‍යානයෙන් පිරිදි ප්‍රපාතයට ඇදවැට මේ වගේ කුසල ක්‍රියාවන් යෙදී සිටින තැනැත්තා ඒ කුසලයෙන් කුසල ක්‍රියාවෙන් වෙන්ුණාම අර එවේලේ නූපන් ලෝභාදී අකුසල ධර්ම උපදින අවස්ථාවන්ට පැමිණෙන කවදාවත් සිත අපිරිසිදු නොවන පරිදි පිරිසිදු වන්නට නම් බුදුරජාණන් වහන්සේ වදාළා අර සුන්දරික භාරද්වාජ ඉවරේ නාණ්ඩේ කියලා මොකෙන්ද නාණ්ඩේ කියන්නේ ආර්ය ශ්‍රාමික මාර්ග නැවති ජලයෙන් නාණ්ඩේ කියන්නේ ආර්ය ශ්‍රාමික මාර්ගයේ නැති ජලය ඒ ජලයෙන් නෑමනම් පිරිසිදුවම කවදාවත් නැවත අපිරිසිදු නොවන පරිදි නාන්නට පුළුවන් පිරිසිදුද ඉතින් අන්න එහෙම වදා එතකොට සිතේ අපිරිසිදු කම එහෙම පිටින්ම නැති කරන්නේ ඒ අපිරිසිදු කම් වලට තුඩු දී පවත්නා අපිරිසිදු කම් ඇති විය හැකි ඒ ගුණ ධර්මද ඒවට කියන්නේ අනුසය ධර්ම අනුසය කෙලෙස් ඒවා නැති කිරීම තමයි සතර මාර්ග ඥානයෙන් කරන්නේ මාර්ග කුසල් හතරින් කෙරේ දැන් ඒවා නැති කිරීම කරන්නට ආරම්භ වෙන තැන තමයි සෝතාපට්ටි මග්ගිය. ඒ සෝවාන් මාර්ගයෙන් සිදු කරන්නේ කුමක්ද? මේ උපාදානයන් අතුරෙන් උපාදාන තුනක්ම නැති කරනවා. උපාදානයන්ගේ වශයෙන් සැලකෙන විට සෝවාන් මාර්ගයෙන් කරන්නේ කොයිතරම් විශාල වැඩක්ද කියලා බලකෙහෙත් මේ තේරෙනවද? සීලබ්බත ditthi upadana, සීලබ්බත upadana, අත්ථවාද upadana. එතකොට ditthi upadanayak අපි කියවා සීලබ්බත upadanayak. අම්‍ය සීල ප්‍රත්‍යය. දැන් ඒ සීල ප්‍රත්‍යය මේ පින්තුන අහලා තිබෙනවනේ. වැරියෙන්ම අහලා ඇත්තේ කෝරක් කට්ටිය ගැන. ඒ කෝරක් කට්ටිය ගැන අහන්නට ලැබෙන්නේ සුනක්ඛත්ත පිළිබඳ කතාවයි. සුනක්ඛත්තනේ සුනක්ඛත්ත කියන ලිච්ඡවී පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත මහණ වෙලා අවුරුදු ගණනක් බුදුරජාණන් වහන්සේට උපස්ථායකයෙක් හැටියට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේගෙන් දිව ඇස ලබන ක්‍රමය අහලා දැනගෙන ඒ අනුව පිළිපැදලා දිවස ලැබුවා. එදින ඔහු දැක්කා තමන්ගේ දිවසින් ඒ දිව්‍යන් චක්‍ර විඥානය කියන ඒ දිවස උපදවාගෙන ඔහු බැලුවා දෙව්ලෝ. ඉතින් ඔහුට දෙවිවරු පෙනෙනවා. දෙවිවරු පෙනෙනවා බොහෝම ලස්සන රූප සම්පත් වලින් යුක්ත ඒ දෙවිවරු දිව්‍යාංගතාවන් ඔහු දැක්කා. ඒත් ඔවුන්ගේ කතා බහ ශබ්දය ඇහෙන්නේ නැහැ. ඒ දෙවිවරුන් දකින විට දෙවිවරු නිකම්ම ඉන්නවා නොවේ, ඔවුන් සමග කතා කරගෙන ඇති. සමහර විටක මේ අපි මෙහි ඉන්න විට ඈත දෙදෙනෙක් ළඟට වෙලා කතා කර ඉන්නකොට අපට පේනවා ඔවුන් කතා කරනවා. නමුත් අපට ඇහෙන්නේ නැහැ. පේනවා කියන්නේ ඔවුන්ගේ ශරීරය අපට පේනවානේ. ඔවුන් කරන ක්‍රියාව අප තේරුම් ගන්නවා, මේ දෙදෙනා කතා කරනවා. නමුත් මොනවද කතා කරන්නේ කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ සුණක්කත්තත් දෙවිවරුන්ව දකිනවා. නමුත් ඔවුන්ගේ කතා බහ ඔහුට ඇහෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට හිතුණා ඔවුන්ගේ කතා බහ අහන්නට තිබෙනවා නම් යාපුරුජාමි මහත්තයෙකුට දීලා ඒ දිව කන උපදවා ගන්න ක්‍රමයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළේද ඒ වදාළේ නැත්තේ ඔහුට ඒ ජීවිතයේදී දිව කන ලබන්නට බැහැ. මොකද අතීතයේදී කෙනෙකුන්ව දිහිරි වෙන්නට කන්නඩිය පැලෙන්නට ගහලා සීලවන්තයේ ඒ විදිහේ අපරාධයක් කරනවා. ඒ නිසා ඔහුට උපනිශ්‍රේය නැහැ. උපනිශ්‍රේය කියන්නේ හේතුවක් තියෙන්න ඕනේ මේක ලබන්න. ඒ උපනිශ්‍රේය නැහැ. එබැවින් බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ දිව කන ලබන හැටි. බුදුහාන්සේ ඒ කියාදී යුත්තේ ඒ ක්‍රමයට පිළිපද මොහොත ලබන්නට පුළුවන්. මොහු කොයිතරම් ඒ පිළිවෙතෙහි යෙදුණත් මේ ජීවිතයේදී ඔහුට දිව කන ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා අනිත් ආචාර්යවරු වගේ නෙවෙයි වැඩක් නැති දෙයක යොදවන එක දනදනම වැඩක් නැති දෙයක යොදවයි. දැන් වෙන කවුවත් නම් මේකයි ක්‍රමයේ පිළිපදින්නට ඉන්නේ කියලා දෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දකිනවා නම් මොහු කොයිතරම් මේ පිළිපැද්දත් මේ தත්ත්වය ඔහුට උපදවා ගන්නට බෑ කියලා. එනිකා වදාළේ එතෙන්දී ඔහු නපුරු සිතක් ඇති කරගත්තට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔහු හිතුවා බුදුරජාණන් වහන්සේ මේ තමන් මේ දිව කනත් උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේට මේ තිබෙන දැනුම් අතින් කිට්ටු වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කැමති නැහැ. නැහැ ඒ නිසායි මට මේ ක්‍රමය දුන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සමග අමනාපයක් ඇති කරගන්නවා. විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා වහන්සේව අත්හැරලා ගියා. ඉතින් ඒ අත්හරින්නටත් කලින් ඔහු දවසක් බුදුරජාණන් වහන්සේ සමග වඩින. ඒ වඩින වෙලාවේ කුක්කුර වෘතේ ආරක්ෂා කරමින් සිටි හොරක් හප්පිය ඉදිරියේ තියෙනවා. කුක්කුර වෘතේ කියන්නේ බළු වෘතය. බල්ලෙකු වගේ ඔහු යන්න. ඒ කියන්නේ සතර ධාතීන්ම යනවා. ඔහු ඉතින් බල්ලා වැසිකිලි කැසිකිලි කරන හැටි තිබෙනවා. ඒ විදිහට තමයි ඒ කටයුතු කරන්නේ. බල්ලෙකු වගේ. ඉතින් ඔහුව දැක්කා. දැක්ක හැටියේ මේ කොරක් කප්පියගේ මේ පිළිවෙල දැකලා සුණක් කප්ප හිතනවා මොහු නම් රහත් කෙනෙක් තමයි. බුදුරජාණන් වහන්සේ එවේලේ ඇසුවා සුණක් කප්ප ඔබට මේ විදිහේ පාපී චේතනාවක් ඇති වුණා නේද? මොහු රහතකින් කියලා. ඔහු රහතකුත් නොවේ. ඔබ දන්නේ නැත්තේ රහත් මඟ කියන්නේ කුමක්ද? එතෙන්දී බුදුරජාණන් වහන්සේට ඔහු දුක්වරුවා. බුදුරජාණන් වහන්සේ අන්‍යයන්ගේ ඒ සීල වෘත ආදී ගැන ඒ මසුරුකමක් උන්වහන්සේට තිබෙනවා. ඊයත් මේ කෝරක් කප්පිය මෙයින් දවස් 7කට පස්සේ කාලා ඉරවා ගන්නට බැරිව ළඩ වෙලා මැරෙනවායි. මැරෙනවායි. ඔහුගේ ශරීර මැරිලා ඔහු උපදින මොන විද්‍යාවතන් එකද? කාලකණ්ඩික. කාලකණ්ඩික අසුර කායයි. අසුර අපාය. ඒ කියන්නේ කාලකණ්ඩික කියන්නේ ප්‍රේත නිකාය. ප්‍රේත අපාය. ඒ කාල පංචික අසුර යෙකු හැටියට උපදිනවයි. ඔහුගේ ශරීරය දීරත්තම්බනක කියන ඒ සෝමක ඇදලා ගන්නවා. ඉතින් මොහු බුදුරජාණන් වහන්සේ ගැන ඒ විදිහේ අමනාපයක් ඇති කර ගත්තා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය ඉතුවන බවක් දන්නවා. ඒ නිසා මොකද කළේ? මොහු ගියා කොරක්කට්ටිය ළඟ. කොරක්කට්ටියට හිටියා දායකය. දායකයෝ දන් දෙන්නේ දායකයෝ හිටියා. දැන් හැමෝටම දායකයෝ ඇති වෙනවානේ නේ? තාපස පැවිද්දන්ටත් කොයිතරම් දායකයෝ සමහර දායකයෝ මේ හඳ දිහා බලාගෙන හිටියා. හඳ බලාගෙන ඉනවයි කියලා නායක තාපස හම්බුනේ. එහෙමත් හිටියා. ඒ වගේ හැම දිනකම ඕනෑම බොරුවක් ඇදබාලා යම් කිසිවක් ප්‍රකාශ කරන කෙනෙක් විතොත් ඒ තැනත්තාගේ පක්ෂෙන් යන්නට ඉරිසක් ඇති වෙනවා. ඒක ලෝකේ ඇති. මේ කොරක් කට්ටියටත් ඒ වගේ හිටියා දායක දන් දෙන. මේ සුනත් කප්ප කොරක් කට්ටිය වෙත ගිහින් කීවා. යාළුව මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් මේ විදිහේ දෙයක් ඔබ පිළිබඳව කීවා. ඔබ මෙයින් හත් දවසක් ගිය තැන කාල වැඩි වෙලා දිවා ගන්නට බැරිව ඒ නිසා අසංවිත වෙලා මැරෙනවයි කියලා කිව්වා. ඒක අපි කොහොම හරි දුරු කරන්න ඕනේ. ඒ නිසා මොනතරම් ඔබගේ සිත දෙනුණත් මේ තවත් හත නොකා ඉන්නේ. ඉතින් ඔහු මේ අවවාදය පිළිපැද්දා දවස් 6ක්. හත්වෙනි දවසේ ඒ දායකයා ගෙනාවේ බොහෝම සුවඳ වහමන වෙන ආහාරයක් පිළියෙල කරගෙන මුහුට ගෙනාවා. ගෙනාවා මේ සුනත් කට්ටේගේ අවවාදය මුහුට අමතක වුණෙත් නැහැ. මුණා වුණත් කමක් නැtei. අද නම් කනවල් කියලා කෑවා. ඒ කී පරිදි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේ එදා ඔහු මැරුණා. මැරිලා කාල කංජික කියන ඒ අසුර අපාය ඒ ප්‍රීතිය ඒ බොහෝ කල් ආශය ඇති ප්‍රීත කොටසක් ඒ කාල කංජික කියන්නේ. ඒ අපාය විපාක. ඉතින් දැන් මොහොතේ බුදුරජාණන් වහන්සේගේ කතාව දුරු කරන්නටයි ඕන. මරණ බව ඇත්තද? ඒ බව කිව්වා. ඉතින් ඔහු හොඳ සීලයක් රැක කෙනෙක්. ඒ නිසා ඔහු ඒ බඳු අපායකට යන්නේ නැtei. නෑ එහෙනම් ජී අහන්නයි කිව්වා. ඔහුගේ මූණට වතුර ටිකක් දීලා කනට කරලා අහන්නට ඒ කිව්වා. ඔබ කොහිද උපන්නේ? එතකොට කියයි කියලා උපන් කරා. ඉතින් මො කීපෙ විදිහට ගියා. මේනි අර විදිහට කරලා කනට කරලා ඇහුවා කොහෙද උපත. ඒ ශරීරය නැගිට්ටා. නැගිට්ලා කිව්වා කාල කංජික අසුරා පාල් කියලා වැටුණා. ඊළඟට ඔහුගේ සිරුර දැන් මේ කතාව පුරු කරන්න තෝරන. වෙනත් සොහොන් සිදෙනවා ඒ කිත්තුව. ඒ පැත්තට ඇත්තා. ආපද්‍ය හොඳන් අන්තිමට අර සෝහන තමයි ඇදලා දැන්නේ. ඊරත් සම්බන්ධ එනින් ඔහු ඒ කුක්කුර වෘතේ රක්ෂා කළේ ඔහු කාලකන්දිත අසුරාපායි උපදින්නට නැහැ. ඔහුගේ ඔහු ගත්ත දෘෂ්ටිය වැරද්ද. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මිත්‍යා දිට්ඨි වික්කවේ පරමානි වජ්ජාදීති කියන. ලෝකේ වැරදි තියෙනවා. සතුන් මැරීමත් වරදක්. නේ? වරදක් නවත්ද? සොරකම් කිරීමත් වරදක්. කාම මිත්‍යාචාරයත් වරදක්. බොරු කීමත් වරදක්. හේලාංකීම, හිත් වචන කතා, පරුස වචන කීම, හිත් වචන කතා කිරීම. දැඩි ලෝභය. කියන මේ ඔක්කොම වැරදි. තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සියල්ලටම වඩා ඒ ආනන්තරිය කර්මණී කියන ඒවා මොනතරම් වැරදිද? ඒ සියල්ලටම වඩා ලොකුම වැරැද්ද හැටියට දක්වන්නේ මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි. අන්න මොහු ඒ දැක්ක මිච්ඡා දිට්ඨිය හේතු කොටගෙන ඔහුට කාලකන්දික අසුර අපායෙහි උපදින්නට සිදු වෙනවා. ඒ වගේ ඒ මිච්ඡා දිට්ඨි ඒ සීලපත උපාදාන වශයෙන් ඇති වෙච්ච අත්තවාද උපාදානම් කියවේ. අත්ත කියන්නේ තමා කියන එක ආත්මය. ආත්මවාද උපාදාන. ආත්මයක් ඇත්තේ යතියා බැඳිව ගැනීම. අත්තවාද උපාදාන. ඒ අත්තවාද උපාදානය රූපං අත්තතෝ සමුප්පස්සති රූපවන්තං වාත්තානං අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං වේදනා අත්තතෝ සමුප්පස්සති ආදි වශයෙන් විවිධ ආකාරයක සක්කාය දිට්ඨියක් කියන්නේ ඒක තමයි මේ අත්තවාද උපාදානය. ඒක ගැටිව ගන්න ආත්මයක් ඇත්තේ යකියා ගන්න දිට්ඨිය. ආත්මයක් ඇත්තේ අත්තවාද උපාදාන. ඉතින් ඒක මේ කියන ලද උපාදාන හතරම ප්‍රත්‍යඥයන්ට පිළිගන්න. ප්‍රත්‍යඥ දෙනවා. සෝවාන් පුද්ගලයාට ඉතිරිවන්නේ කාම උපාදාන. කාම උපාදානය සෝවාන් පුද්ගලයාගේ පටන් ආර්ය පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවානේ. සෝවාන්, සකදාගාමී, අනාගාමී. රහතන් වහන්සේ තමයි මේ කාම උපාදානය නැති කරන්නේ. ඒ උපාදාන හතරක් තිබෙනවා. ඒ උපාදාන හතරක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝභයයි, පිච්චියයි කියන මේ ධර්ම. ධර්ම දෙක ඒ ධර්මයන්ගෙන අරමුණු කරන ධර්මයන් මේ වශයෙන් දිට්ඨි මේ උපාදාන හතරක් හැටියට වදාළා. පිළිදෙන්නේ. එයින් කාම උපාදානය අරහත් මාර්ග වද්ය උපාදානයක් වන අතර සෝවාන් මාර්ගයෙන් මේ ඉතිරි උපාදාන තුන දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියන මේ තුන නැති කරනවා කියන එක දැනගන්න. එයින් සලකාගත යුත්තේ මේ උපාදානයන්ගේ තිබෙන ජනබහලකම නිසා ඇතිවන නරක අනිෂ්ට විපාක කෙබඳුද කියන එකක් දතේ. අනිත් පැත්තෙන් දැනගන්නට ඕන මේ උපාදානයන්ගේ නැවත ඇතිවීම සහ මුලින්ම නැති කරලම මේ සෝවාන් ආදී මාර්ගයන්ගේ පිටෙන අනුභවය කොයි තරම්ද කියන එකත් තේරුම් ගන්න. අද අපි පිටින් නවත්වමු. අනිත් දවසේ.